بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والليل إذا يغشاها والسماء وما بناها والأرض وما طحاها ونفس وما سواها فألهمها فجورها وتقواها قد أفلح من زكاها وقد خاب من دساها සූර්යයා මත හා එහි ආලෝකය මත දිවුරමින් තවද එහි එනම් සූර්යයා පසු පස පැමිණෙන සඳ මත දිවුරමින් තවද එය එනම් මහා පොළව ආලෝකමත් කරන දහවල මත දිවුරමින් තවද එය එනම් එම මහා පොළව ආවරණය කරන රාත්‍රිය මත දිවුරමින් තවද අහස හා එය නිර්මාණය කළ ඥානය මත දිවුරමින් තවද මිහිතලය හා එය සමතලා කළ ඥානය මත දිවුරමින් තවද ආත්මය මත දිවුරමින් එය නිසි ලෙස සකස් කර එයට එහි අයහපත් දෑ හා යහපත් දෑ ස්වභාවයෙන්ම පෙන්වා දුන් ඥානය මත දිවුරමින් කවරෙකු එය එනම් තම ආත්මය පවිත්‍ර කරගත්තේද ඔහු සැබවින්ම ජයග්‍රහණය කළේය. කවරෙකු එය එම ගෞරවාන්විත ආත්මය පාපයන්හි නියලවමින් ආවරණය කරගත්තේද ඔහු ජීවිතයේ මෙලව හා එලොවෙහි සැබවින්ම අසමත් වුණේය. කذبت ثمود بطغواها إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها فكذبوه فعقروها فدمدم عليهم ربهم بذنبهم فسواها ولا يخاف عقباها සමුජ්ජනයා අපරාධ කිරීමෙහි සීමාව ඉක්මවා ගියේ හේන් තමන්ගේ දූතයා නන්වන සාලිහ්තුමා හා ඔහුගේ සාධක අසත්‍යයයි තරයේ ප්‍රකාශ කළේය. එෙහි මහත් අභාග්‍යවන්තයා ඉදිරිපත් වූ විට අල්ලාහ්ගේ ඔටු දෙන ගැනද උගේ පානය පිළිබඳවද අවවාදයෙන් සිටින්නැයි ඔවුන් හට අල්ලාහ්ගේ ධර්ම දූතයානෝ පැවසූහ. එහෙත් ඔවුහු එතුමානන්ව ප්‍රතික්ෂේප කරමින් එය එනම් එම ඔටුවා ඝාතනය කළෝය. එවිගස ඔවුන්ගේ එම පාප ක්‍රියාව හේතුවෙන් ඔවුන්ගේ පරමාධිපතියානන් ඔවුන් සමූල ඝාතනය කළේය. ඔවුන්ට කිසිම තරාතිරමකින් තොරව සමානව දඩුවම් කළේය. එහි එනම් එම දඩුවමෙහි ප්‍රතිඵලය පිළිබඳව ඔහු එනම් අල්ලාහ් බිය නොවේ.